දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, රොහණ අවේවර්ධන මහත්මා, සාවිත්‍රී නෝනා මහත්මිය, ආදරණීය දරුවන්, අද අති මහ ශ්‍රද්ධාවෙන් සිදු කරන දානමය පින්කමයි මේ හොඳින් නිමාවට පත් කළේ. පින්තුනි, මහත් ශ්‍රද්ධාවෙන් මේ දානය පූජා කළේ ගෞරවනීය මහා සංඝරත්නයට. ඔබ මහන්සියෙන් ධර්මික උපයා සපයාගත් වස්තුව වියපැහැදම් කරලා මේ සෝදානම් කරපු දානීය අග්‍රභාගය සම්බුද්ධ පූජා වශයෙන් පැවැත්වුවා. මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන සාංගිකව පූජා කළා. ධර්මයේ සඳහන් වෙන ආකාරයට අප දාන වර්ග දෙකක් දෙනවා. එකක් තමයි අනුග්‍රහක බුද්ධියෙන්, නැත්නම් concern in the needs of receivers. ලබන කෙනාගේ අවශ්‍යතාවය සලකාගෙන අපි දාන දෙනවා. ඒකට කියන අනුග්‍රහක බුද්ධිය කියලා. ඒ වගේම අපි දාන දෙනවා ඒ ලබන අය කෙරෙහි ගෞරවයෙන් පූජා බුද්ධියෙන්, concern in their noble qualities. ස්වාමීන් වහන්සේලා උදෙසා අපි දෙන්නේ මෙන්න මේ පූජා බුද්ධියෙන් කියන එක. අනුග්‍රහක බුද්ධියෙන් කියන්නේ දුගී මගී යාචකාදීන්ට, ඒ වගේම සත්ත්ව සිව්පාවන්ට, අසරණ කෙනෙකුට අපි යමක් දෙනවා නම් දෙන්නේ ඒ ගැන හිරේ කරුණාවෙන්. එයාගේ දුක දැකලා එයාගේ කුසගින්න නිවන්න එයාට අනුග්‍රහයක් පිණිස තමයි ඒක කරන්නේ. නමුත් අපි පූජනීය උතුමන්ට ස්වාමීන් වහන්සේලාට දානය දෙන්නේ අදහසින් නෙවෙයි. හාමුදුරුවරු බඩගින්නෙන් ඉන්නේ හින්ද නෙවෙයි අපි දානය දෙන්නේ. දානය දෙන්නේ ඒ උන්වහන්සේලාගේ ගුණයට, උන්වහන්සේලා කරපු සේවයට කරන උපහාරයක් විදිහට තමයි මේ දානය පූජා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන ඒ වගේ දානයක් දෙද්දී යම් කෙනෙක් පූජා බුද්ධියෙන් දෙනවා නම් ඒක කොහොමද දෙන්න ඕන කියලා. එතෙන්දි සඳහන් කරනවා සක්කච්ඡන් දානන්දේති, මනාව සකස් කළ දානය දෙන්නට ඕන. දැන් මේ පින්තුනේ පිළිවෙලට සකස් කළා වගේ හොඳට සකස් කළ ලස්සනට දානය දෙන්නට ඕන. සහත්තන් දානන්දේති, දෑතින්ම දානය දෙන්නට ඕන. ඒ වගේම චිත්තිකත්වා දානන්දේති, ගෞරවයෙන් ඒ දානය දෙන්නට ඕන දෑතින්ම. අනපවිද්දන් දානන්දේති, නිතර නිතරම දන් දෙන්නට ඕන. ඒ වගේම ආගමන දික්කෝ දානන්දේති, කර්මඵල අදහගෙන දන් දෙන්නට ඕන. මනාව සකසලා දෙන්නට ඕන, දෑතින් දෙන්නට ඕන, ගෞරවයෙන් දෙන්නට ඕන, නිතර නිතර දන් දෙන්නට ඕන. ඒ වගේම කර්මඵල අදහගෙන දෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් ඇයි අපි දානයක් දිය යුත්තේ කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේ ලක්ෂණ වලින් දානයක් දුනොත් තමයි ඒ දානය දීලා ඉවර වෙලා අපට ඒ ගැන හිතලා සතුටටපත් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ වගේමයි ඒ දානයේ කුසලිය ශක්තිමත් වෙන්නේ. දැන් අප මේ කරන දානමේ පින්කම ප්‍රබල කුසලයක් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි එකාතකින් අපට මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් දේ තමයි අප මේ කරන බලවත් කුසල නිසා අපට ඇතැමිට අතීත කර්ම විපාක විදියට අකුසල විපාක එන්න තියෙනවා නම් ඒව දුර්වල කරලන්නටත් ඕන අපි. ඒකටත් ශක්තිමත් වෙන්නේ මේ ලක්ෂණ වලින් දානය දුන්නොත්. ඒ වගේම මේ ලක්ෂණ වලින් දානයක් දුන්නොත් තමයි අපට ඒ දානයේ දානෙන් නොනවති ඒක ඡාගානුසති භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දානය ගැන හිතනකොට හිතන වාරයක් පාසම තමයි සතුටුයි. මම මේ වගේ මහන්සිලා දානේ දුන්නේ, මේ වගේ දානෝපකරණ පූජා කළේ. අන්නේ කරුණ හිතනකොට ඒ හිතන මොහොතක් පාසම තමන් හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලංකා විපදිතයන් හැටියට අපේ ලාංකික අය දානයක් දෙනකොට කොයිතරම් මහන්සි වෙලා කැපවීමෙන් ඒක දෙනවද කියලා. දානයක් දිහා බලලා ඒ දානෝපකරණ දිහා බලලා කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ ඒ කෙනාට කොච්චර සල්ලි තියෙන පුද්ගලයද කියලා. ඇතැමිට දුගී කෙනෙක් දානය දෙනවා පොහොසත් කෙනෙකුට වඩා ලස්සනට ශ්‍රද්ධාවෙන් දානය දෙනවා. ඒ දානය ගෙනාපු අය දිහා නොබැලුවොත් කිසිදාක අපට ඒ දානය දිහා බලලා කියන්න බෑ ඒ දානය පූජා කරන අය කොයිතරම් ආර්ථික මට්ටමින් ඉන්න කෙනෙක්ද කියලා. අපි දන්නවා සමහර දුප්පත් අය ඇතැමිට හාල් පොතෙන් ජීවත් වෙන අය ඉන්නවා. මාසෙට සම්පකාරයට කියලා බඩු ගන්න අය ඉන්නවනේ. ඒ අය ඇතැමිට තමන්ගේ අර සලාක පත්‍රයට ලැබෙන ඒ දේවල් ටිකක් ඇතැම් මිට සලාක දාන දෙන්න මාසෙ අන්තිම වෙනකන් තියාගෙන ඉන්නවා. ඒ තරම් ගෞරවයෙන් තමයි ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කරන්නේ. ඇයි අපි එහෙම පූජා කරන්නේ? මේ ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ සමස්ත ජීවිතේම මේ ශාසන වෙනුවෙන් කැප කළේ නැය. අම්ම තාත්තගෙන් අයින් වෙලා ඥාති මිත්‍ර ආදීන්ගෙන් දේපල සියල්ලක්ම කැප කළා. තමන්ගේ මුළු ජීවිතයම මේ ශාසන වෙනුවෙන් කැප කළා තියෙන්නේ. අනිත් අතින් උන්වහන්සේලා තමන් පුළුවන් උපරිම ආකාරයෙන් ඒ සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරනවා. අද අපි යම් තාක් දහම් පදයක් අහනවා නම් ඒ සෑම බණ පදයක් පිටුපස්සෙම තියෙන්නේ වසර 2500ක් ඒ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම. උන්වහන්සේලා නොහිටියනම් අපි මේ දානයක් දෙන එකේ ආනිසංසවත් දන්නේ නැනේ නේ. අම්මට තාත්තට සලකනවන කියලාවත් දන්නේ නැනේ. මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවද කියලාවත් දන්නේ නැනේ. මිය ගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද කියලාවත් අපි දන්නේ නැනේ නේ. බලන්න අඩු ගානේ අම්මට තාත්තට වඳින්න ඕනද කියලාවත් අපි දන්නේ නැනේ. ඒකවත් වෙනස් සිද්ධ වෙනවා කියලා අපි දැනගත්තේ කොහොමද? මේ හාමුදුරන් ගෙන්නේ අම්මට තාත්තට සලකන එක පිනක්, වඳින එක පිනක්, දන් දෙන එක පිනක්, සිල්වන්ත වෙන එක පිනක්. මේ හැම දෙයක්ම අපි දැනගත්තේ මේ ස්වාමීන් වහන්සේලා නිසා. අන්නේ නිසා තමයි අපි අතීත ලාංකික අය ගෙදර ගහක පොළක දෙයක් හැදුනොත් ඒ හොඳම දේ ස්වාමීන් වහන්සේලාට දෙන්නේ. ගමේ තියෙන ලස්සනම උසස්ම ස්ථානය පන්සලට පූජා කරන්නේ. ඒ ඇයට ලැබෙන දරුවන්ගෙන් හොඳම ළමේ ශාසනයට පූජා කරනවා. ඒ තරම් මහත් වූ කැපවීමෙන් තමයි මේ මිනිස්සු ශාසන වෙනුවෙන් කැපවීම කළේ. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ අතීත නටබුන් දිහා බලන විට දැන් ඉතුරු වෙලා තියෙන්නේ විහාරස්ථාන හදන්න හදපු නටබුන් ටිකයි, රජමාලිගාවල ඒවයි විතරයි තියෙන්නේ. මීට අවුරුදු 500කට, 1000කට, 1500කට, 2000 අතීතයේ කිසිම සාමාන්‍ය නිවසක නටබුමක් අපට අහු වෙන්නේ නැහැ. ඔක්කොම අහු වෙන්නේ එක්ක දළදා වහන්සේ තැන්පත් කරපු ස්ථානය, විහාරස්ථානය, දාගැබ නැත්නම් රජමාලිගාවක් තමයි හම්බෙන්නේ. ඉතින් හොඳටම හැදුවේ විහාරස්ථාන සහ මාලිගා විතරයි. ඒ තරම්ම කැපවීමෙන් මේ ශාසනය රැකගෙන ආපු නිසායි ඒ ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලා තමයි මේ ථේරවාදී බුදුදහම ග්‍රන්ථාරූඪ කළා, ඉතුරු කරලා මේ මුළු ලෝකෙටම රැගෙන ගියේ ඒ ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා වෙනුවෙන් ඒ පින්නතුන් කරන්න පුළුවන් උපරිම දායකත්වය සිදු කළා. ඉතින් අන්න එවැනි උරුමයක් තියෙන හැටියට ඔබත් ඒ මඟ අනුගමනය කරමින් ඔබට පුළුවන් මට්ටමින් උපරිම හැටියට මේ දානේ පූජා කිරීම ගැන ඔබ සතුටු වෙන්නට ඕන. අනිත් දේ තමයි මේ දානේ හොඳට පූජා කර පමණට තමයි අපට අපි සීලයේකින් ඊළඟ පියවරට යන්නේ. දානේ ආනිසංස දකිනකොට, ඒ දානේ ගැන හිතලා සතුටු වෙනකොට එකටකින් තමන්ගේ දානේ ගැන සතුටු වෙනවා, අනිත් අතින් වෙනත් කෙනෙක් දානයක් දෙනවා නම් සාදු සාදු කෙලේ පින අනුමෝදන් වෙනවා. සමහර විට ඒක අනුමෝදන් වෙන්නත් බෑනේ. ඇතැම් වෙලාවට ලොකු දානයක් පූජා කරනකොට සමහර කෙනෙකුට හිතෙනවා, ඇයි මෙච්චර ලොකු දානයක් දුන්නේ, මේට වඩා අඩු දෙයක් දෙන්න තිබුණා හොඳයි කියලානේ. පින්නතුනේ අපිට හැකියාව තියෙනවනේ ලොකු දානයක් කෙනෙක් පූජා කරනවා නම් ඒක දැකලා සතුටු වෙන්න. ඒ විතරක් නෙවෙයි, අපට පුළුවන් මට්ටමින් ඒකට දෙයක් එකතු කරන්න පුළුවන් පරිත්‍යාගයක් අපේ මනසේ තියෙනට ඕන. අපට හුඟක් දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වෙන කෙනෙක් දානයක් දෙන අවස්ථාවේදී හරි සාදු සාදු කියලා ඒක අනුමෝදන් වෙන්න ඕන අපි. ඇතැම් විට ඒකට වියදම් කරපු කෙනාට වඩා කුසලයක් අපට සිදු කරගන්න පුළුවන් අපේ හිතේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත්. ඉතින් ඒ දානෙන් ආරම්භ වෙන මේ ගමන් මඟ තවදුරටත් අපි යනකොට ඒ දානයේ සතුට දකිනකොට අපි පුළුවන් තරම් දුරට සිල්වන්ත වෙනවා, පංචශීල ආරක්ෂා කරනවා. ඒ සිල්වන්තභාවයේ ආනිසංස දකිනකොට ඊටත් වඩා ඉහළට ගෙල්ලා ටික ටික අපි භාවනාවක් කරන්න හුරු වෙනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, මේ වගේ භාවනාවක් කර කර අපි ටිකෙන් ටික එක සමතරමුණක කුසල චේතනාවක හිත බොහෝ වේලාවක් තියාගන්නට උත්සාහ කරනවා. එතකොට අපිට වඩාත් මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව පේනවා. මේ සාන්දෘෂ්ටික බව නොත් අපි නොනවති මේ ජීවිතයේ මානසංශ දැකීමත් තව ඉහළට ගිහිල්ලා අපි ධර්මයේ අකාලික බව දකිනවා. ඉක්මනටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන බවත් අපි දකිනවා. ඒ කොහොමද? ඒ තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම. හැම මොහොතම අපේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. මේ සිත එක දිගටම තියෙන සිතක් නෙවෙයි. මේ ශරීරයත් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. මේ අපට පේන ඇස, ඇසීමේ පෙනීමේ ශක්තිය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඇහැට ලක් වෙන රූපේ හටගෙන නිරුද්ධ වෙනවා. චක්කු විඥානෙ නිරුද්ධ වෙනවා. චක්කු සංපස්සේ නිරුද්ධ වෙනවා. ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනස, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම, මේ හැම ලක්ෂණයක්ම ස්වභාවය තමයි හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන ලෝකයේ තුල අවසාන වශයෙන් අපට තියෙන්නේ මේ වර්තමාන සිතුවිලි මාත්‍රයක් විතරයි. අන්නේ සිත දිගට ගමන් කරන දෙයක් නෙවෙයි. අහොත්වා සම්බුතං උත්වා නබවිසදි කියපු ආකාරයට මේ මොහොතේම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේ දකින මොහොත තුල අපි පින්නතුනේ ජරා මරණ ආදී දුක් වලින් අපි නිදහස් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික ගමනම යන්නට අර අපි අනුග්‍රහක බුද්ධියෙන් දාන දීලා එතනින් නොනවති පූජා බුද්ධියෙන් උතුමන්ට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංඝරත්න වෙනුවෙන් මේ කරන දානය තුලින් අපි ඒ දානය මැනවින් දීලා දානානි සංස් දැනගෙන දානෙහි සතුට වෙලා සිල්වන්ත වෙලා සමත භාවනා වඩලා අවසානයේදී අනිත්‍ය සංඥා වැඩිීමේ කාල පරාසය අපි දීර්ඝ කර ගන්නවා. ඉතින් මේ ගමන් මගේ අපට ඉහළට යන්න පුළුවන්කම තියෙන්නේ අපි පුළුවන් තරම් පිරිසිදු සිතින් නිර්ලෝභීව විවෘත හදවතකින් නුවණින් දානය දීපු පමණටයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ දානය අපි කොතනක හෝ අඩුවක් තිබුණොතින් පිනතුනේ මේ ගමන් මගේ අපට ඉදිරියට යන්න බෑ. එතැමිට අපට හුඟා ධර්මඥානය ලබන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය මොකද්ද? පටිච්චසමුප්පාදය මොකද්ද? ස්කන්ධ පංචකයේ සමුදය වැය කොහොමද කියලා ලොකු දැනුමක් තියෙනවා. හැබැයි දැනුම අපේ ජීවිතයට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. අවශෝෂණය වෙන්නේ නැහැ. ඒ අවශෝෂණය වෙන්න නම් ඒකේ යටින්ම තියෙන දේ තමයි මේ දාණය. ඒ දාණය ඊටාම මැනවින් සම්පූර්ණ කර පමණටයි අර තමා ලැබපු ධර්මඥානය ඒක භාවිතයකට ගිහිල්ලා ඒක ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් බවට පත් වෙන්නේ. අපි පොළොවට බැහැලා දෙපයින් හිටගෙන මේ ගුණධම් දානාදී පින්දම් අපේ ජීවිතවල සම්පූර්ණ කරන්නට ඕන. අන්න එහිදී අපි දෙන දාණය ඊටාම ලස්සනට අලංකාරවත්ව උපරිම මට්ටමින් දීපු පමණට තමයි එහි ආනිසංශ වැඩි වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි ස්වාමින් වහන්සේලා උදෙසා යමක් දෙනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩි සිටිය ඒ සරුවත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගේ ගුණ හොඳට සිහිපත් කරනවා. ඉතින් උන්වහන්සේලා කොයිතරම් වටිනා උතුම් ජීවිත ගත කළාද? උන්වහන්සේලා මුළු සමස්ත ජීවිතයම මේ ශාසන වෙනුවෙන් කොයිතරම්නම් කැප කළාද කියලා හිතනකොට පින්තුනි ඇතැමිට අපේ දෙනකට කඳුළු වුණන මට්ටමට එනවා. ඒ තරම් කැපවීමකින් ආරක්ෂා කරපු ශාසනයක් තමයි අද අපට ලැබුණේ. ඉතින් මේ ධර්ම මාර්ගයේ යම් කිසි කෙනෙක් ඉදිරියට යනවා නම් ඒ ධර්ම ආනිසංස දකිනවා නම් ඔහුට ශාසන වෙනුවෙන් පූජා කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ දැනගත්තු අපේ ශ්‍රී ලාංකික අතීත අම්මල තාත්තලා ඒ ඇයට පූජා කරන්න පුළුවන් උපරිම දේ පූජා කළා. ඒකට දෙන අමාරුම දේ මොකද්ද? ඒයට ලැබෙන තැඹිලි එකම දරුවා ශාසන වෙනුවෙන් පූජා කළා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආනිසංස දකිනවා නම් ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව දකිනවා නම් එයාට ආයි පූජා කරන්න බැරි දෙයක් නැහැ. අපේ අතීත අම්මල තාත්තලා තමන්ට තිබුණු මහගෙදර විහාරස්ථාන සඳහා පූජා කළා තියෙනවා. එයාට ලැබෙච්ච හොඳම දරුවා ශාසනයට පූජා කළා තියෙනවා. එයාගේ කෙත්වතු පූජා කළා තියෙනවා ශාසනයට. වැව් වමනු පූජා කළා තියෙනවා. මේ හැම දෙයක්ම මේ ශාසන චිරස්ථිතිය සඳහා පූජා කළේයි. ස්වාමින් වහන්සේලා ශක්තිමත් වුණොත් තමයි අපට ධර්මය අහන්නට ලැබෙන්නේ. මේ ධර්මය අහුවොත් තමයි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුන් දනව සමහර රටවල් ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, ඇෆ්ගනිස්තානය, මැද පෙරදිග ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන් හිටිය රටවල්. නමුත් අද ඒවා පින්නතුනි නටබුන් බවට පත් වෙලා. එහි මුලින්ම නැති වුණේ ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලා නැති වුණාම ධර්මය නැති වුණා. ඊට පස්සේ විහෙර විහාරස්ථාන මහා පිළිම ඉතුරු වුණා. නමුත් ඒවා අන්‍යාගමිකයි විනාශ කරන මට්ටමට ආවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා හිටියොත් තමයි ධර්මයේ සජීවී වෙන්නේ. ධර්මය ඇහුවොත් තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කරන්න අපට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබේ මේ දෑතින් පූජා කරපු හැම දන් හැන්දක්ම මේ ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරන්න මේ සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය සඳහා සම්බුද්ධ ශාසනය පූජා කිරීම සඳහා ඔබ කරපු දානයක් කියලා බොහොම සතුටටපත් වන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා වන්දන හැම දන් හැන්දක් ගානේ ඔබට පින් සිද්ධ වෙනවා. මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන හැම දහම් පදයක් ගානේම එහි ශක්තිය ඔබත් දුන්නා වෙනවා. ඔබටත් ඥානසංස ලැබෙනවා. ඉතින් මේ විහාරස්ථාන මේ වගේ ලස්සනට තියාගෙන ඉන්නේ මේ ස්වාමීන් වහන්සේලා දිවාරෑ දෙකින් ඔබලා මහන්සිලා වැඩ කළා. මේව පිරිසිදු කළා. පින්නතුන්ට හොඳට පින්කම් කරන්න පුළුවන් මේ පරිසරය සකස් කළ දෙන ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා නොසිටියොතින් අපිට මේ ආගමික කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔබේ ජීවිතයට ආලෝකයේ සපයන්න මේ ධර්ම දාණය දෙන්නට ස්වාමීන් වහන්සේලා කරන කැපවීමට උන්වහන්සේලාගේ ගුණයට ඔබ මහන්සියෙන් උපිපු ධානය පූජා කළා කියලා බොහොමත්ම සතුටටපත් වන්න. ඉතින් මේකෙන් කමෙන් ජනිත කරගත් අවුතුම් ඵලය රහන් මහත්මයා සාවිත්‍රි නෝන ඇතුළු ඔබ නමින් මියගේ යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වූ සිරිතනම් ඒ සියලු ඥාති උමේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත් විය කි යම් තාක් සත්‍යං සසර කොතන හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින ඕන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් වාදනය අරගෙන මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න පැමිණෙමි. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටන් යතානින්නම් පාත්තති ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ලෝකියත් සම්බුද්ධ ශාසනයත් හොඳින් ආරක්ෂා කර දෙත්වා. රොහාන මහත්මා සාවිත්‍රි නෝන මේ දියණිය ඒ කුඩා සිඟිති මිනිබිරිය ඇතුළු ඔබ හැමදෙනාම සිදු කරන අධ්‍යාපන කටයුතු, වෘත්තීය කටයුතු, දෛනික ජීවිතයේ කටයුතු සමන කරගන්නට පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන පෙතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එතාවතාචයං හේ සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්දේය. එතාවතාචයං හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්දියා. එත්තාවතාචයං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්දියා. හොඳයි රොහන් මහත්මා සාවිත්‍රි නෝනා බොහොමත්ම සතුටට පත්වන්න අදත් ඔබ සිදු කරන්න බලාපොරොත්තු වුණු සංඝ සතු දානමේ පින්කම ඉතාම ලස්සනට අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් මේ සිදු කරපු දානමේ පින්කම ගැන නැවත නැවතත් හිතලා සතුටට පත්වන්න. ඊළඟ දවස් ඔබ දානය දෙනකම්ම මේ සිදු කළ දානය ගැන හිත හිත සතුට වෙන්න, ඒ පින වැඩි දියුණු කරගන්න. ඉතින් මේ සිදු කරගත් සියලු පින්කමලාන සංසයෙන් පින තුනේ හැම දිනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පතිය කිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේහි සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු.